So he declared this month as a month of increased knowledge. Me maase e danuma wadivime maase kiyala ohu nam karala thibena. The quality of your life today obage jeevithe gunaatmaka bhave ada davase is dependent on the knowledge that you have. Teerane wanne oba thula athi danuma anuway. Your knowledge is a limitation of your success. Obage e saarthakatwe seemawa obage danumay. Your knowledge, the increase of knowledge will upgrade you in your life. ඔබගේ ජීවිතයේ දැනුම වැඩිවීම ඔබගේ ජීවිතයේ ඉහළ මට්ටමකට ඔසවනු ලබනවා. Promotion comes from knowledge. උසස් වීම පැමිණෙන්නේ දැනුම තුලින්. Transportation comes from knowledge. ඒ වගේම ඉහළට එසවීම පැමිණෙන්නේ දැනුම තුලින්. And I'm speaking very particularly about spiritual knowledge and understanding. විශේෂයෙන් කතා කරන්නේ ආත්මික දැනුම සහ තේරුම් ගැනීම පිළිබඳව. Life is all about knowledge. මේ සියලු දේ ජීවිතයේ දැනුම පිළිබඳවයි. And if we have more knowledge. දැනුම වැඩි වෙනකොට we can see more success and increase in our lives. වඩා සාර්ථකත්වය සහ වැඩිවීම අපගේ ජීවිතේ අපිට දකින්න පුළුවන්. And I believe that's God's dream for us, God's desire for us. මම විශ්වාස කරනවා මේක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත සහ ආශාව අපි සියලු දෙනාම උදෙසා. You know, this morning we are celebrating the greatest event of history, which is the resurrection of Jesus Christ. මේ උදෑසන අපි සමරන්නේ ඉතිහාසයේ ඇති ඒ ශ්‍රේෂ්ඨම විශේෂිතම දෙය ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය. And this morning I want to give you more knowledge on the resurrection. ඒ වහන්සේගේ උත්ථානය පිළිබඳ වැඩි දැනුම ඔබට දෙන්න මම සූදානම්. How many of you are ready for that? කී දෙනෙක් ඔබ සූදානම්ද ඒ දැනුම ලබා ගන්නට? Hallelujah. Hallelujah. At the end of this meeting you will have more knowledge. Amen. රැස්වීම අවසන් වෙනකොට ඔබගේ දැනුම වැඩි වෙනවා. Some of the truths that I'm going to share you would have never heard before. සමහර සත්‍යතාවයන් මම බෙදා ගන්න සූදානම් වෙලා පැමිණලා තිබෙන ඔබ කවදාකවත් අසල නැති දේවල්. But I want to assure that everything comes from the word of God. මම ඔබට කියන්න කැමති සියලු දේ මාතුලින් පැමිණෙන සියලු දේ පැමිණෙන්නේ දේව වචනය තුලින්. This morning Pastor Chris is writing on the resurrection on the rhapsody of realities. යථාර්ථයේ රිද්මේ පොතේ පාස්ටර් ක්‍රිස් ලියලා තිබෙනවා උන්වහන්සේගේ උත්ථානය පිළිබඳව. And you could see some profound truths as he you know explains the resurrection. In unwahansege navata negative pahadilli lesa ema satyathavayan ohu pahadili karala thibenawa. He says the Christian is a fruit of Christ's suffering. Kitunwa Jesus Christus wahansege duk windime palaya ki. Wonderful. The Christian is a fruit of Christ's suffering. Kitunwa Jesus wahansege duk windime palaya. We are the glory that Jesus saw when he endured shame and suffering on that cross. Christus wahansege duk windima gana ha eli daraw viya yutu mahimaya gana Bible e katha karai. And because what Jesus did for us on the cross, Jesus wahanse kuruse api udessa kala ude. Because he suffered for us, unwahanse duk winda nisa api udessa. Pastor says it is absolutely unnecessary for us as Christians to suffer any longer. Pastor Chris අපට විග්‍රහ කරලා දෙනවා තව දුරටත් කිතුණුවන් දුක් විඳින්න අවශ්‍ය නැහැ. Hallelujah. Some people say, you know, suffering is a part of life. සමහර අය කියනවා දුක් විඳීම ජීවිතයේ කොටසක් කියලා. But that is for the people who lack knowledge. ඒ දැනුම අඩු අයටයි. Jesus has already paid for you to live a glorious life. Hallelujah. Jesus wahanse danatamat milaya gewala iwarai obata mahimanwita jeevithayak gatha karana pirisa. If he has paid, why should we pay? Unwahanse milaya gewala awasan nam tavadurata api milaya gewanne ai. Everything required for your success has been consummated. He died so that you can live a life of honor, a life of honor, dignity and excellence. Api unwahansege mahimayai api unwahansege prithiya ha unwahansege sihi watanayak u tilineyai lajjawa iwathala kurusiya daragena yamata hetu unwahanse dutuwau mahimaya apiya. Hallelujah. Hallelujah. He rose triumphantly back to life on the third day. තුන්වෙනි දවසේ දයාග්‍රාහිකව උන්වහන්සේ නැවත නැගිටින් ලැබුවා. His death and burial was not the end. උන්වහන්සේගේ ඒ මරණය සොහොන්ගත වීම අවසානය වුණේ නැහැ. And pastor says just as death couldn't hold him bound, nothing today can hold you bound. Hallelujah. මරණයට බැරි වුණා යේසුස් වහන්සේව පහත හෙලා තබන්නට ඒ වගේම ඔබගේ ජීවිතය පහත හෙලා තබන්නට කිසිම දෙයකට බැහැ. Is there something holding you bound? යම් දෙයක් ඔබගේ ජීවිතය පහතට තබා තිබෙනවද? I have good news for you. ඔබට සුබ ආරංචියක් මා තුළ තිබෙනවා. You can rise up above that situation. ඒ වාතාවරණය තුළින් ඔබට නැගිටින්නට පුළුවන්. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. This is the gospel of our Lord Jesus Christ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුබ ආරංචිය මෙයයි. This is the gospel of our Lord Jesus Christ. මෙය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුබ ආරංචියයි. You know, the resurrection of Jesus Christ is the proof that Jesus was the truth. Jesus wahanse satyathavayai kiyana eka oppu wanne unwahansege utthanaya thuli. It is the proof that Christianity is not a religion. Hallelujah. Kithunukama agamak nove kiyana eka oppu kirenawa meke. Hallelujah. Hallelujah. Jesus rose from the dead. Jesus wahanse maranen nawatha nagitta. He died but he rose physically from the dead. Unwahanse maruna namuth unwahanse navatha negitunu labuwa. Hallelujah. Hallelujah. There are many religious leaders. Boho agamika nayakayan sitina. They did very good works. Yahapat kriyawan oun kara. They taught many good things. Boho yahapat dewal ugannanu labuwa. But they died and they remained dead. Namuth oun maruna e aakarenma mari pavatinawa. Hallelujah. People worship the relics of these great religious leaders. Me agamika nayakayange e ධාතු ඔවුන් නමස්කාර කරා මනුෂ්‍යයන්. Hallelujah. Hallelujah. But Jesus's tomb is empty. Hallelujah. නමුත් ජේසුස් වහන්සේගේ සොහොන හිස්. Because he lives in me. Hallelujah. නමුත් වහන්සේ මා තුල ජීවත් වෙනවා. Say he lives in me. ඔබ කියන්න උන් වහන්සේ මා තුල ජීවත් වේ. Hallelujah. Hallelujah. The Christian is a fruit of Christ's suffering. I like that. Hallelujah. මම මේ කියමනට ඉතාම ආසයි කිතුනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීමේ ඵලයයි. In fact, you cannot be a Christian unless you have believed in the resurrection of Jesus Christ. ඔබට කිතුනුවෙක් වෙන්නට බෑ උන්වහන්සේගේ නැවත නැගිටීම ඔබ විශ්වාස කළේ නැත්නම්. I read in an article yesterday that 25% or more of Christians in UK do not believe that Jesus really rose from the dead. Mama ee engalante yam lipi lekhanayak kiyemunu labuwa ehei sandahan wenawa 125 ak engalante inna kitunuan vishwasa karanne neha Jesus wahanse nawatha nagitta bawa. You cannot be a Christian if you do not believe that Jesus rose from the dead. Jesus wahanse maranen nagitta bawa vishwasa kare naththam obata bæha kitunuwek wennata. Hallelujah. Hallelujah. He rose from the dead and it was a real thing that happened. Unwahanse maranen nawatha nagitta e sabawatama siduna. It was not just a story. Meya nikan surangana kathawak neve. He did not appear as a ghost. Holmanak wage unwahanse nawatha nagitte neha. He rose from the dead. Unwahanse maranen nawatha nagitta. In Romans chapter 10 verse 9 and 10. Roma pote 9 10 patwala 10 wana parichchede. Verse 9 it says that if you confess with your mouth that Jesus Christ is Lord and believe in your heart that God raised him from the dead, you will be saved. යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නෙහි නම් දෙවියන් වහන්සේ විසින් උන් වහන්සේ බලවුන්ගෙන් නැගිටු බව සිතින් අදහන්නේ නම් නුඹ ගලවනු ලබන්නේ. Did you see that? ඔබේ දැක්කද? If you believe in your heart that God raised Jesus from the dead, you will be saved. ඔබ හදවතෙන් විශ්වාස කරා නම් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මරණින් නැගිට බවට. It didn't say if you believe that Jesus died on the cross you'll be saved. එතන කියන්නේ නැහැ ඔබ විශ්වාස කරා නම් යේසුස් වහන්සේ කුරුසේ මැරුණා කියලා ඔබ ගලවීම ලබනවා කියලා. But it says you have to believe that Jesus rose from the dead. නමුත් එතන සඳහන් වෙන්නේ ඔබ විශ්වාස කළ යුතුයි යේසුස් වහන්සේ මරණයෙන් නැගිට බවට. Of course if you believe Jesus rose from the dead you also believe that he died for you on the cross. ඔව් ඔබ ඇත්ත වශයෙන්ම විශ්වාස කරොත් යේසුස් වහන්සේ මරණයෙන් නැගිට කියලා ඔබ විශ්වාස කරනවා ඔබ වෙනුවෙන් වැරුණ බව උන්වහන්සේ. You believe that Jesus rose from the dead? ඔබ විශ්වාස කරනවාද උන්වහන්සේ මරණයෙන් නැගිට කියලා? And that he lives in you now? උන්වහන්සේ ඔබ තුල ජීවත් වෙන බව විශ්වාස කරනවාද? The Apostle Paul says in 1 Corinthians 15. පාවුල් තුමා කියනවා 1 කොරින්තී පොතේ 15 වන පරිච්ඡේදයේ verse 14. Let's go there. 14 වන පදේ. Are you ready for some some revelation for something that you never heard before. කවදාකවත් අහලා නැති දේවල් අහන්න ඔබ සූදානම්ද? Because every time you receive something that is for your benefit. ඔබ වචනය අසන්න අසන්න ඒ ඔබට වාසිදායක වෙනවා. Apostle Paul said, and if Christ is not risen, then our preaching is empty and your faith is also empty. බලාහුන් ඉදින් ක්‍රිස්තුස් වහන්සේ නැගිටවනු නොලැබුසේක්නම් අපගේ දේශනා කිරීම නිෂ්ඵලය. නුඹලාගේ ඇදහිමත් නිෂ්ඵලය. Did you see how powerful that is? මේ කොතරම් බලවත්ද? If you do not believe that Jesus rose from the dead. ඔබ විශ්වාස කරේ නැත්නම් යේසුස් වහන්සේ මළවුන්ගේ නැගිට්ට කියලා. This preaching is empty for you. මේ දේශනාව නිෂ්ඵලයි ඔබට. And your faith is empty. එතකොට ඔබගේ ඇදහිමත් නිෂ්ඵලයි. Verse 17. 17 වන පදය. And if Christ is not risen, your faith is futile and you are still in your sins. ඉදින් ක්‍රිස්තුස් වහන්සේ නොගිටුනුනුසේක් නම් නුඹලාගේ ඇදහිම නිෂ්ඵලය. නුඹලා මේ දක්වා නුඹලාගේ පාපවල සිටින්නහුය. Did you see that? ඔබ ඒ දේ දැක්කද? If Christ didn't rise from the dead, උන්වහන්සේ නැගිටියේ නැත්නම් මළවුන්ගේ, your faith is worthless. ඔබගේ ඇදහිම නිෂ්ඵලයි. And you are still in sin. තාමත් ඔබ පාපේ රැඳී සිටින්නේ. You know why is Paul saying like that? ඇයි පෞල් තුමා මේ ආකාරයෙන් කියා සිටින්නේ? You see, without the resurrection, නැවත නැගිටීම සිදු වුණ නැත්තම්, you will still be in your sin. ඔබ පාපයේ සිටින්නේ. Even though Jesus forgave your sins on the cross. යේසුස් වහන්සේ කුරුසයේ ඔබගේ පාපයට සමාව දුන්නත්, let me explain that to you. මම මේ දේ ඔබට විග්‍රහ කරලා දෙන්නම්. Now when we look at the cross, අපි කුරුසයේ දෙස බලන විට, we see that when Jesus died on the cross, අපි දකිනවා යේසුස් වහන්සේ කුරුසයේ මැරුණ විට, he died two deaths on the cross. මරණ දෙකක් උන්වහන්සේ කුරුසයේදී සිද්ධ වුණා. He died two deaths on the cross. මරණ දෙකක් සිද්ධ වුණා. Firstly, he died spiritually. ප්‍රථමයෙන් ආත්මික මරණයක් සිද්ධ වුණා. He died spiritually. ආත්මික මරණයක් සිද්ධ වුණා. When did he die spiritually? කොහමද ඒ ආත්මික මැරුණේ කොහෙද? When the sin nature of man was put on Jesus Christ. මනුෂ්‍ය වර්ගයාගේ පාපිෂ්ඨ ස්වභාවය යේසුස් වහන්සේ පිට තැබුවහම, Jesus took the sin nature of man upon himself. මනුෂ්‍ය වර්ගයාගේ පාපිෂ්ඨ ස්වභාවය යේසුස් වහන්සේ උසුලා ගත්තා. The Bible says when he did that he became sin. බයිබලයේ කියන උන්වහන්සේ දෙ කරාම උන්වහන්සේ පාපයේ බවට පත් වුණා. He died spiritually. උන්වහන්සේ ආත්මිකව මැරුණා. That was the time he cried out, my god why have you forsaken me? ඒ වෙලාවේ තමයි උන්වහන්සේ මොර ගැසුවේ, පියාණනි පියාණනි ඔබ වහන්සේ මාව අත්හැරියයි කියලා. At that moment the father could not look at Jesus because holy god cannot look at sin. ඒ වෙලාවේ පියාණන් වහන්සේට යේසුස් වහන්සේ දෙස බලන්නවත් බැරි වුණා, මන්ද උන්වහන්සේ ශුද්ධ නිසා. So Jesus died a sinner's death. උන්වහන්සේ පාපිෂ්ඨයෙක්ගේ මරණයක් තමයි උන්වහන්සේ භුක්ති විඳේ වෙලාවේ. He took the condemnation of the whole world. He was condemned. මුළු ලෝකයේම ඒ පාපය උන්වහන්සේ පිට උන්වහන්සේ උසුලා ගත්තා. Then he died physically. උන්වහන්සේ ඊට පස්සේ භෞතිකව මැරුණා. In fact, if he didn't die spiritually, he could not die physically as well. උන්වහන්සේ ආත්මිකව ප්‍රථමයෙන් මැරුණේ නැත්නම් දෙවනිව උන්වහන්සේට භෞතිකව මැරෙන්නටත් බෑ. So now notice here, when Jesus died, he died as a sinner. යේසුස් වහන්සේ මැරෙන විට උන්වහන්සේ පාපිෂ්ඨයෙකු වගේ තමයි මැරුණේ. He was spiritually dead. උන්වහන්සේ ආත්මිකව මැරිලායි තිබුණේ වෙලාවේ. Because of that, when he died physically, he was taken as prisoner to hell. එම නිසා භෞතිකව උන්වහන්සේ මැරුණ අවස්ථාවේ උන්වහන්සේ භෞතිකව නිරයට රැගෙන ගියා. That is how we can explain why Jesus was buried for 3 days. ඒකත් ඒ ආකාරයෙන් තමයි අපට විග්‍රහ කරන්න පුළුවන් යේසුස් වහන්සේ දවස් 3ක් සොහොන් ගත කළේ ඇයි කියලා. Where was he during that 3 days? ඒ දවස් 3 තුල කොහෙද යේසුස් වහන්සේ තිහිටියේ? One of the superheroes was explaining that beautifully. එක සුපර්හීරෝ කෙනෙක් ඒක අලංකාරව විග්‍රහ කරා. He was taken to hell as a prisoner. උන්වහන්සේ හිරකාරයෙක් ආකාරයට උන්වහන්සේව නිරයට ගෙනිච්චා. Everyone who is spiritually dead when they die physically, they be taken to hell as a prisoner. ඒ ආත්මික මරණයක් නැතිව භෞතික ආත්මිකව මැරුණහම ඒ අයව රැගෙන යන්නේ නිරයට. Jesus was in hell. යේසුස් වහන්සේ හිටියේ නිරයේ. Yet in hell he did not bow down to Satan. නමුත් නිරයේ සාතන්ට ඔහු දන නැමුවේ නැහැ උන්වහන්සේ. The Bible says he triumphed over all the demonic forces. සියලු යක්ෂ බලවේග තුල යේසුස් වහන්සේ ජයග්‍රහණය කළා. He disarmed Satan and his cohorts. සියලු යක්ෂයාගේ බලවේග බලය මැඩ පැවැත්තුවා යේසුස් වහන්සේ. He defeated Satan. සාතන් හෙල්. නිරය තුල සාතන්ව ජේසුස් වහන්සේ පරාජය කළා. Without the Holy Spirit. ශුද්ධාත්මයන්න් වහන්සේ නැතුව. But the Bible says he rose from the dead on the third day. නමුත් බයිබලයේ කියන තුන්වෙනි දවසේ යේසුස් වහන්සේ නැවත නැගිට්ටා. God raised him up from the dead. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව නැවත නැගිට්ටා. And that was the proof that he won the battle in hell. ඒක තමයි ඔප්පුව උනේ යේසුස් වහන්සේ නිරයේ තිබුණ ඒ අර්බුදකාරී තත්ත්වය තුල ජය ගත්තා කියලා. If Jesus did not defeat Satan in hell, he could never have come out of the resurrection. Yesus wahanse satan kala satanwa parajaya kale naththam thunweni dawase un wahanseta nawatha nagitinneta baha. And in Revelation 1:18 it says I have the keys of death and Hades. Elidara upote 1:18 kiyenawa mata yathura thibenawa paathalayeda hedisiyeda kiyala. Hallelujah. Hallelujah. So you have to watch this very carefully. Me de oba hondin balanna awashyai. When Jesus was hanging on the cross. Yesus wahanse kuruse elli sitina vita. You and I were on the cross. Obat mamat hitiye kurusaye. Because he took my place. Manda un wahanse mage sthane gatha nisa. That's why the apostle Paul said I am crucified with Christ. Ekai Paul tuma kiwe mama Christus wahanse samaga kurusa patwiyata. He took my place. Un wahanse mage sthane gatha. He was condemned in my place. Un wahansewa epahata tabuwa ma wenuen. He took my name on that cross. Mage namaya un wahanse usula gatha kurusa. Hallelujah. Not only did he forgive my sin, he took the very nature of sin upon himself. Mage papayata samawa dunna pamanak nevey unwahanse papishta swabhawaya unwahanse mata usula gatta. You know, many Christians only understand the forgiveness of sins. Boho kitunwan therum ganne papayata samawa labuna hati pamanai. That's beautiful. E alankarai. But Jesus did more. He took the very nature of sin. Namuth Jesus wahanse ita wada wedi deyak kara e papishta swabhawaya unwahanse usula gatta. The righteousness of God. Deviyan wahansege dharmishtakama unwahanse mata laba dunna. Hallelujah. Hallelujah. So when Jesus rose from the dead. Yesus wahanse nawatha nagittama marane. He became the first person to come out of spiritual death. Aathmika maraneen eliyata paminenna prathamaya kulundula una Yesus wahanse. Did you hear that? Obata ehuna de. If you don't catch this, you will not catch anything. Oba me de allaganna awashyai. Because he was the first person to come out of spiritual death. Aathmika maraneen eliyata enna nagitinnata prathamaya nathan kulundula une Yesus wahanse. And he was the first to be born again. E wage ma navatha upadane una prathamaya Yesus wahanse. The Bible says in Psalm 2:7 I have begotten thee as my son. Psalm 2:7 ගීතවලිය 2:7 පදේ කියනවා I will declare this decree the Lord has said to me you are my son today I have begotten thee මම නියමය ප්‍රකාශ කරන්නේ මේ ස්වාමින් වහන්සේ මට කතා කොට නුඹ මාගේ පුත්‍රයෙහි අද නුඹ ජනිත කළෙමි Jesus was the first to be born again යේසුස් වහන්සේ තමයි ප්‍රථමයෙන්ම නැවත උත්පාදනය වුණේ He was the first of the new creation අලුත් මැවිල්ලේ ප්‍රථමයා වුණේ යේසුස් වහන්සේ Hallelujah Hallelujah Praise be to God ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේට When he was born again උන්වහන්සේ නැවත උත්පාදනය වූ විට Many years ago mata matakai avurudu gananawakata prathame I was sharing the gospel with someone yam kenek ekka mama subaranchiya beda gatta I was mentioning about born again navathu uppadane wima gana ek pudgala ekka mama beda gatta Jesus said you must be born again mama ohuta kiwwa Yesus wahanse kiyala thibena oba navathu uppadane wiya yuthumai He said how come you know Jesus was never born again kohomada oba ehema kiyanne Yesus wahanse kavadakath navatha nagitte uppadane une neha neda kiyala magen At that time I didn't have the answer to that ඒ කාලේ මට මේකට පිළිතුරු තිබුණේ නැහැ. I didn't have knowledge. දැනුම තිබුණේ නැහැ. At that time I said, well Jesus was sinless. So he didn't need to be born again. මම ඒ කාලේ දුන්න පිළිතුර තමයි යේසුස් වහන්සේ කිසිම පාපයක් නොදැන හිටියා. එම නිසා ඔහුට නැවත උත්පාදනය වෙන්න අවශ්‍ය වුණේ නැහැ. But now when I understand the scriptures. දැන් මට දේව වචනය තේරුම් ගන්න පුළුවන් වැඩි. Jesus had to be born again. යේසුස් වහන්සේටත් නැවත උත්පාදනය වෙන්නට සිදු වුණා. Because he died a sinner's death. මන්ද පාපිෂ්ඨයෙක්ගේ මරණයක් උන්වහන්සේ වින්ද නිසා. He took my spiritual death. උන්වහන්සේ මාගේ ආත්මික මරණය උසුලා ගත්තා. Did you understand that? ඔබට ඒ දේ තේරුණාද? He took my spiritual death. ඒ ආත්මික මරණය උන්වහන්සේ ගත්තා. And he rose as the first of the new creation. අලුත් මැවිල්ලේ. First born of the new creation. අලුත් මැවිල්ලේ ප්‍රථමයා හැටියට උන්වහන්සේ නැවත උත්පාදනය වුණා. And all those who have believed in him. උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන හැම කෙනෙක්ම. And all those who are born again. නැවත උත්පාදනය වෙන හැම කෙනෙක්ම. Have become the first fruits of this new creation. මේ අලුත් මැවිල්ලේ ප්‍රථම ඵල බවට පත් වී සිටිනවා. Hallelujah. In James chapter 1 verse 18. යාකොබ් පොතේ 18 වන පදේ. It says we have become kind of first fruits. Hallelujah. අපි උන්වහන්සේගේ මැවිලි වල නාඹුල් ඵල විශේෂයක් කියලා කියනවා. Of his own will he brought us forth by the word of truth that we might be kind of first fruits of his new creation. තමන්ගේම කැමැත්ත ලෙස සත්‍යතාවයේ වචනෙන් අප ඉපදුසේක. So if you are born again. ඔබ නැවත උත්පාදනය වෙලා සිටිනවා නම්. You are a first fruit of this new creation. මේ අලුත් මැවිල්ලේ ප්‍රථම ඵලයක් වෙනවා ඔබ. Jesus Christ is your elder brother. Jesus Christ වහන්සේ තමයි ඔබගේ වැඩිමහල් සහෝදරයා. Wow, what a revelation that is. පුදුම එළිදරව්වක්. That's why we are co-heirs with Jesus Christ. ඒක තමයි අපි Jesus Christ වහන්සේ එක්ක සම උරුමකාරයන් වෙන්නේ. That is another teaching. ඒක තවත් ඉගැන්වීමක්. First fruit means first and the best. නාඹුල් ඵලය කියලා කියන්නේ ප්‍රථම සහ හොඳම. That means first class. ඒ කියන්නේ මුල් පන්තිය ප්‍රථම පන්තිය. Hallelujah. Hallelujah. On the third day of the conference. ඒ conference සම්මන්ත්‍රණයේ තුන්වෙනි දවසේ. Pastor Chris was walking up and down. Pastor Chris ඉස්සරහා එහෙ මෙහෙ ඇවිද්දා. And then he suddenly said first class. ඉස්සෙල්ලා ඔහු කිව්වා first class කියලා කිව්වා ප්‍රථම පන්තියේ. And he looked at me, gave his hand. Pastor Roshan, you're first class. Amen. Pastor Chris මගේ දිහා බැලලා මට අතට දීලා කිව්වා Pastor Roshan, ඔබ ඒ ප්‍රථම ගණයේ පන්තියේ සභාපාලකතුමනි. You are first class, are you? ඒ වගේම හැව ඔබ ප්‍රථම පන්තියේ නේද කියලා මගේ Because I was bit hesitant, you know, to say something. I had to get up and say yes pastor I'm first class. I'm a first class pastor. මම නැගිටලා පාස්ටර් ක්‍රිස්ට කියා සිටියා ඔව් පාස්ටර් මම ඒ ප්‍රථම ගණයේ සභාපාලක කෙනෙක්. I believe God wanted me to know that that's what he thinks of me. මම විශ්වාස කරන දෙවියන් වහන්සේ මා දැනගැනීමට දැනගන්න අවශ්‍යයි කියලා හිතුවා මම ප්‍රථම ගණයේ සභාපාලකවරයෙක්. And you are first class. Hallelujah. ඒ වගේම ඔබත් ඒ ප්‍රථම පන්තියේ. Say to the next person you're first class. එහා පැත්තේ ඉන්න කෙනාට කියන්න ඔබ ප්‍රථම පන්තියේ. The first and the best. ප්‍රථම සහ හොඳම. Don't let anyone put you down. කිසිම කෙනෙකුට ඉඩ දෙන්න එපා ඔබව පහත හෙලන්නට. Hallelujah. Hallelujah. So we were born again into this new creation. මේ අලුත් මැවිල්ල තුලට අපි උපත ලැබුවා. 2 Corinthians 5:17 says if anyone is in Christ, he is a new creation. යම් පමණ කෙනෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිනවද ඔහු නව මැවිල්ලක් කියලා 2 Corinthians 5:17 සඳහන්. All things have passed away and behold all things have become new. පරණ දේ පහව ගියේය මෙන්න සියල්ල අලුත් වී තිබේ. This is a new breed, the new generation that God had God that was in God's dream. දෙවියන් වහන්සේගේ සිහිනයේ හිටපු අලුත් පරම්පරාව මෙයයි. This was the prophecy in the Old Testament. පරණ ගිවිසුමේ මේක තමයි ප්‍රොපේතමේ වචනය වුණේ. And it says if anyone is in Christ. යම් පමණ කෙනෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිනවද? He's not going to be he is a new creation. ඔහු අලුත් මැවිල්ලක් මැවිල්ලක් වෙන්න යනව නෙවෙයි ඔහු අලුත් මැවිල්ලක්. It doesn't say if he tries to pray hard. ඔහු වැඩියෙන් යාඥා කරොත් කියලා කියන්නේ නැහැ. It doesn't say if he tries to be good. යහපත් ක්‍රියාවන් කරන්න උත්සාහ කරොත් කියන්නේ එතන සදහන් වෙනවා ඔහු අලුත් මැවිල්ලක් හalleluya say I'm a new creation ඔබ කියන්න මම අලුත් මැවිල්ලක් halleluya I'm a new creation මම අලුත් මැවිල්ලක් hallelujah I'm first class මම ප්‍රථම ගණයේ පන්තියේ ඉන්නේ I'm god class මම දෙවියන් වහන්සේගේ ගණයේ පන්තියේ ඉන්නේ so this new creation did not exist before මේ නව මැවිල්ල කලින් තිබුණේ නැහැ it never existed before කවදාක්වත් තිබුණේ නැති දෙයක් මෙය see if you are born again ඔබ නැවත උත්පාදනය වෙලා නම් how many of you are born again කී දෙනෙක් මෙතන නැවත උත්පාදනය වෙලා සිටිනවද praise god some of you are not sure ප්‍රශංසා වේවා if you are born again just lift up your hand high yeah that's me ඔබ නැවත උත්පාදනය වෙලා නම් කියන්නේ ඕ මේ මම hallelujah hallelujah you are a new species ඔබ අලුත් ගණයේ මිනිස්සු you are a new breed අලුත් වර්ගයකට අයිති you are a new class අලුත් පන්තියකට ඔබ අයිති Now if you are born again ඔබ නැවත උත්පාදනය වෙලා නම් you are not the one that came with your father and mother ඔබගේ පියාගෙන් නැත්නම් මවගෙන් උපත ලද කෙනා නෙවෙයි ඔබ තව දුරටත් Did you hear that ඔබට ඒ දේ ඇහුණද The one that came with your father and mother ඔබගේ පියාගෙන් මවගෙන් උපත ලද මිනිසෙක් died on the cross කුරුසේ මැරුණා Hallelujah Hallelujah died on the cross කුරුසේ මිය ගියා Now you might say you know I'm still alive ඔබ කියන්න පුළුවන් මම දැන් තවමත් ජීවමානයි නේද I'm talking about your real man මම කතා කරන්නේ මේ සැබෑ ඔබ ගැන Because man is a spirit මන්ද මනුෂ්‍ය ආත්මයක් නිසා Hallelujah Hallelujah Man is a spirit මනුෂ්‍ය ආත්මයක් He lives in a body ඔහු ජීවත් වෙන්නේ ශරීරයක And he has a soul ඔහුට ප්‍රාණයක් තිබෙනවා So the spirit is your real you ඔබගේ ආත්මය කියන්නේ සැබෑ ඔබ So the one that was born to your mother and father ඔබගේ පියාගෙන් මවගෙන් උපත ලද ඒ පුද්ගලයා ceased to exist තව දුරටත් නැහැ the day you were born again ඔබ නැවත උත්පාදනය වෙච්ච දවසේ you were born as a new person ඔබ අලුත් මැවිල්ලක් ලෙස නැවත උත්පාදනය වුණා in John chapter 1 verse 12 යොහාන් පොතේ 12 now if you notice I'm giving you scriptures to prove this හැම දෙයක්ම ඔප්පු කරන්නට මම බයිබල් පද ඔබත් එක්ක බෙදා ගන්නවා But as many as received him, to them he gave the right to become children of God, to those who believe in his name. නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහා ගත්තෝද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්නට උන්වහන්සේ බලය දුන්සේක. Now look at verse 13. Who were born not of blood. 13 වන පදයේ කියනවා රුධිරයෙන් උපත නොලත් Who were born not of blood. රුධිරයෙන් උපත නොලත්. When you were born of your father and mother. ඔබගේ පියාගෙන් මවගෙන් උපත ලැබුවාම. You were born of blood. ඔබ රුධිරයෙන් තමයි උපත ලැබුවේ. The Bible said not of blood nor of the will of the flesh. ඒ වගේම මනුෂ්‍ය තීරණයෙන් නෙවෙයි. Or nor of the will of man. මනුෂ්‍ය කැමැත්තනොත් නෙවෙයි but of god නමුත් දෙවියන් වහන්සේගෙන් උපන්නා hallelujah hallelujah your new birth was born of god ඔබගේ අලුත් මැවිල්ල දෙවියන් වහන්සේගෙන් තමයි ඔබ උපත ලැබුවේ your new birth was born of god දෙවියන් වහන්සේගෙන් ඔබ උපත ලැබුවේ hallelujah hallelujah your first birth your physical birth was born of your mother and father ඔබගේ ප්‍රථම උපත භෞතික උපත ඔබගේ දෙමාපියන්ගෙන් It was born of blood. රුධිරයෙන් But now you are born of God. Hallelujah. නමුත් දැන් ඔබ දෙවියන් වහන්සේගෙන් උපත ලබා ඇත. Hallelujah. Hallelujah. You are God class now. ඔබ දෙවියන් වහන්සේගේ ගණයට අයිති. Hallelujah. Hallelujah. You are born of the Spirit. ඔබ ආත්මයෙන් උපත ලත් කෙනෙක්. Let's go to Romans 6:4. අපි බලමු රෝම පොතේ 6:4. Romans chapter 6 verse 4. රෝම 6:4. Therefore we were buried with him through baptism unto death. එබැවින් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේගේ මහිමය කරණ කොටගෙන just as Christ was raised from the dead by the glory of the Father even so we also should walk in newness of life. මළවුන්ගේ නැගිටුණු ලැබුවාසේම අපි ජීවනයේ අලුත් කමින් හැසිරෙන පිණිස මරණය තුලට බෞතිස්මය කරන කොටගෙන උන් වහන්සේ සමග තැන්පත් කරනු ලැබුවෙමු. What is this scripture saying? මොකක්ද මේ බයිබල් පදේ කියන්නේ? It is comparing what happened to Jesus. යේසුස් වහන්සේට සිදුවෙච්ච දේ සංසන්දනය කරනවා. And he's explaining this is what baptism means. බෞතිස්මයෙන් අර්ථවත් වන්නේ මෙයයි. It says that just as you were baptized into death ඒ මරණයට ඔබ බෞතිස්ම වුණ ආකාරයටම but just as Christ was raised from the dead యేసుస్ వహన్సే మలౌన్గే నగిట్టు ఆకారేట బై ద గ్లోరీ ఆఫ్ ద ఫాదర్ పియానన్ వహన్సేగే మహిమయ కారణ కొటగెన ఈవెన్ సో నౌ యు హావ్ బీన్ గివెన్ ఎ న్యూ లైఫ్ then obata alu jeevithayak deela tibenawa hallelujah hallelujah just as christ was raised by the holy spirit chudatmayanan wahanse karana kotagena christus wahanse navatha nagittuwa sema when the bible says the glory of the father deviyan wahapiyanan wahansege mahimaya kiyala bible e sandahan wenakota he speaks about the holy spirit ein arthawat wanne chudatmayanan wahanse so jesus was raised into a newness of life a new life yesus wahanse wa navatha nagittunu labuwe alut jeevithayakata so in the same way you and I have been raised as a new man in Christ e aakarenma obat mamat christus wahanse tul alut manushyek hatiyata navatha nagitla tibena the same holy spirit that raised jesus from the dead yesus christus wahanseva navatha marane navatha nagittwa awema shudathmeyama is the same spirit that lives in me hallelujah e mama tula jeevath wenawa is beautiful Rachel was talking about that Rachel alankarawata e gena katha kara Romans 8:11 Roma pate 8:11 This is so powerful. This is so powerful. Itamatma balavat. He said if the spirit of him that raised Jesus from the dead dwells in you. Amen. Yesus wahanseva malunge negittu tanan wahansege aathmayanan wahanse nubala tula vaasaya karana sekna. He who raised Christ from the dead will also give life to your mortal bodies Christus, through the spirit that dwells in you amen Christus Jesus wahanseva malunge negittu tanan wahanse nubala tula vaasaya karana seka hallelujah hallelujah hallelujah hallelujah he lives in me now un wahanse oba tula jeevath wenawa the same spirit that raised jesus jesus wahanse navatha negittu au ema aathmeyama ma tula jeevath wenawa now he is the one who quickens my body un wahanse tamai mage sharirayata shaktiya genenne and now my body has become the temple of the holy ghost ne mage shariraya deviyan wahansege maligawai you know that's why sickness cannot live in my body eka nisa tamai rogayata ari mage sharire jeevath how can the holy spirit and sickness both live in the same body kohomada shudhatmayanan wahanseth rogayat ekama sharire jeevath wenne the only way is lack of knowledge danuma madikama nisa pamanai hallelujah that spirit quickens our mortal bodies ema aathmeyama apage maraniya sharire jeevath karanawa now the holy spirit is the one that keeps me alive shudhatmayanan wahanse thamai mage jeevitayata jeevanaya denne hallelujah it's not the blood my blood that keeps me alive It's the Holy Spirit that keeps me alive. Mage sharire athi rudire nevey mata jeevanaya denne shudhatmayanan wahanse jeevanaya denne. Hallelujah. Hallelujah. That's why I can say I got the life of God in me. Eka nisa thamai mata kiyanna puluwan deviyan wahansege jeevanaya maathulai kiyala. It is in every fiber of my being. Mage sharire hama kotasakama. It is in every cell of my blood. Mage sharire rudire hama sailayakama. It is in my bones the life of God. Mage atakatuwala deviyan wahansege jeevanaya. Hallelujah. I refuse to be sick. Mama rogya pratikshepa karana. No sickness might try to come. Rogya enna utsaha karai. They say the flu is there everywhere. Kiyanna puluwan una rogya hama But you say I refuse to have the flu. Mama pratikshepa karana una rogya. Because I have the life of God in me. Manda deviyan wahansege jeevane. I got the Holy Spirit in me. Shudhatmayanan wahanse maathulai. Hallelujah. Hallelujah. Flu has no entrance to my body. E una rogyata kisima aithiyak neha mageta athul wenna. Hallelujah. Hallelujah. My body is flu proof. Hallelujah. Mage sharireta una athul wenna tahanam. It is sickness proof. Hallelujah. Rogya athul wenna baha. Hallelujah. It is proof. Rogyata viruddhay. Any deadly sickness. Onema maraniya rogyekata viruddhay mage shariraya. Because I got the life of God in me. Deviyan wahansege jeevane maathula thibena. Hallelujah. Hallelujah. Hey! Praise the Lord. Prashansa veva deviyan. Jesus said in John 11:25. Yohan puthe 11:25 Jesus wahanse kiwa. He said I am the resurrection and life. Navatha nagitimada jeevaneyada mamai. He said I am the resurrection and life. Navatha nagitimada jeevaneyada mamai. He didn't say I have the power of resurrection. Oh unwahanse kiwe neha e navatha nagitime balaya mata tibenawa kiyala. He said I am the resurrection and the life. Unwahanse kiwa navatha nagitimada jeevaneyada mamai. Hallelujah. Hallelujah. When he was resurrected. Unwahanse navatha nagitta vidha. The life of God came into us. Hallelujah. Unwahanse ge jeevane api tulata paminiya. Hallelujah. Life came through the resurrection. Navatha nagitima karana kotagena jeevaneya paminiya. Did you hear that? Obata e de asunada? The life of God, the Zoe life The God class of life came through the resurrection. ගණේ ජීවනයේ පැමිණිය නැවත නැගිටීම කරන කොටගෙන. Romans 4:25. රෝම පොතේ 4:25 කියනවා. Are you still with me? ඔබ මා සමගද? Are you still with me? ඔබ මා සමගද? Another 10 minutes I will finish it. තව විනාඩි 10කින් මම අවසන් කරනවා. Are you enjoying this? Romans 4:25. රෝම 4:25. Is speaking about Jesus. යේසුස් වහන්සේ ගැන මෙතන කතා කරනවා. Who was delivered up because of our offenses and was raised because of our justification. උන්වහන්සේ වනාහි අපේ වරද නිසා පාවා දෙනු ලැබ අප ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලැබීම සඳහා නැගිටවනු ලැබූසේක. Did you see that? දැක්කදේදී. He speaks about the cross. He was delivered because of our offenses. අපගේ වරද නිසා උන්වහන්සේ පාවා දෙනු ලැබුවා. At the cross he took our offenses. අපගේ සියලු වරද පාපය කුරුසේ උන්වහන්සේ උසුලා ගත්තා. At the cross he took our sins. අපගේ පාපය දරා උන්වහන්සේ But then he says and was raised because of our justification. අපගේ ධර්මිෂ්ඨකම උදෙසා උන්වහන්සේ නැවත නැගිටුණු ලැබුවා. He was raised to secure our justification. අපගේ ධර්මිෂ්ඨකම ඒ ආරක්ෂා කරගන්න උන්වහන්සේ නැවත නැගිටුණු ලැබුවා. What is justification? කුමක්ද ධර්මිෂ්ඨකම කියලා කියන්නේ? It is to declare that you have never sinned. අපි කවදාක්වත් පාපයට ලක් වෙලා නැහැ කියලා ප්‍රකාශ කරන්න. Did you hear that? It is too strong. බලවත් වැඩි මේක. Justification means God sees you as you have never sinned. දෙවියන් වහන්සේ දකිනවා ඔබව ඔබ කවදාකවත් පව් කරපු නැකරපු නැති කෙනෙක් හැටියට. Hallelujah. Hallelujah. In the new creation man. අලුත් මැවිල්ල තුල මිනිස්ය. You know the new creation is the biggest revelation in the New Testament. අලුත් ගිවිසුමේ ඇති ලොකුම එළිදරව් වීම තමයි මේ නව මැවිල්ල. If you have not understood the new creation. ඔබ මේ නව මැවිල්ල තේරුම් අරගෙන නැත්තම්. You are still living in the Old Testament. ඔබ පරණ ගිවිසුම තුල තමයි තවමත් ජීවත් වෙන්නේ. The new man in the new creation. ඒ අලුත් මැවිල්ල ඉන්න අලුත් මිනිස්ය. It's not the same man that was forgiven. ඒ සමාව ලැබපු මිනිස්ය නෙවෙයි. Did you hear that? හුණා දෙක. He is not the same man that was redeemed. ඒ මිදීම ලක් මිනිසයා නෙවෙයි. He is a new man in Christ. ඔහු ක්‍රිස්තුස් වහන්සේ තුල නවම ඇවිල්ලක් අලුත් මිනිසෙ. Hallelujah. He is a recreated man in Christ. නැවත නිර්මාණය වුණ මිනිසෙ ක්‍රිස්තුස් වහන්සේ තුල. He was recreated in the perfection of Christ. ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණත්වෙන් ඔහුව මවනු ලැබුවා. His spirit was recreated by God. ඔහුගේ ආත්මය දෙවියන් වහන්සේ විසින් නැවත නිර්මාණය කරා. And in that new creation spirit. ඒ අලුත් මැවිල්ලේ ආත්මේ it is complete. සියල්ල සම්පූර්ණයි. Hallelujah. Hallelujah. And not only that. ඒ විතරක් නෙවෙයි. In Colossians 1:27. කොලොසියකේ 27 වන පදයේ කියනවා. It says that this new creation man. මේ අලුත් මැවිල්ලේ මිනිස්ය Christ is living in him now. ක්‍රිස්තුස් වහන්සේ ඔහු තුල ජීවත් වෙනවා. Colossians 1:26-27. Colossians 1:26-27. Look at that. To them, this speaking of the new creation man, God will to make known what are the riches of the glory of this mystery among the Gentiles, which is Christ in you, the hope of glory. අනේ જાතීන් අතරේ තිබෙන මේ රහසේ තේජස් සම්පත කිමෙක්ද කියා දෙවියන් වහන්සේ ශුද්ධවන්තයන්ට දන්වන කැමැති වූසේක ඒ වනාහි තේජසේ බලාපොරොත්තු වන නුඹලා තුල සිටින ක්‍රිස්තුස් වහන්සේය. Christ is not only alive now. But he is now living in me. Hallelujah. නිකං ජීවමානව සිටිනවා නෙවෙයි උන්වහන්සේ ජීවමානව මා තුල සිටිනවා. And the Bible said this is a mystery. බයිබලයේ කියනවා මේ අභිරහසක්. Verse 26 it says that the mystery that was hidden from all ages from generations but now has been revealed. To his saints. දෙවියන් වහන්සේගේ වචනය සම්පූර්ණ කිරීමට නුඹලා උදෙසා මට දෙන ලද උන්වහන්සේගේ ගබඩාකාරකමේ හැටියට සභාවේ සේවකයන් කරනු ලැබීමේ. Verse 26 says it. Nehemiah. So it speaks about the revelation that was hidden so long. මෙච්චර කල් ඒ සැඟවලා තිබිච්ච එළිදරව්ව ගැනයි කතා කරන්නේ. This is the revelation that will take your life to a new place. මේ එළිදරව්ව තමයි ඔබ අලුත් ස්ථානයකට ගෙනියනු ලබන්නේ. Christ has found his abode in me. ක්‍රිස්තුස් වහන්සේ මා තුල සිටිනවා වාසය කරනවා. He has found his abode in me. උන්වහන්සේ මා තුල වාසය කරනවා. He lives in me. උන්වහන්සේ මා තුල ජීවත් වෙනවා. My body is now his temple. මාගේ ශරීරය උන්වහන්සේගේ මාලිගාවයි. Hallelujah. Hallelujah. This is too big for a religious mind. ආගමික මානසිකත්වයට මේ විශාල වැඩි. Praise the Lord. ප්‍රශංසා වේවා. So this is the gospel. මේක තමයි සුභාරංචිය. The gospel is when Jesus died. යේසුස් වහන්සේ මැරුණහම I died with him. මමත් උන්වහන්සේ සමග මැරුණා. When he was buried. උන්වහන්සේ සොහොන්ගත කරා. I was buried. මමත් සොහොන්ගත වුණා. When he went to hell. උන්වහන්සේ නිරයට ගියා. I was in hell. මමත් උන්වහන්සේ සමග නිරයේ සිටියා. But when he rose again. නමුත් නිරයෙන් උන්වහන්සේ නැවත නැගිට්ට විට. I rose again. මමත් නැවත නැගිට්ටා උන්වහන්සේ සමග. In the newness of life. ඒ ජීවනයේ අලුත්කම තුල. In the newness of life. ජීවනයේ අලුත්කම තුල. In a new quality of life. ජීවිතයේ අලුත් ගුණාත්මක භාවයක් ඇති වෙනවා. I have a new quality. ඔබ කියන්නේ අලුත් ගුණාත්මක භාවයක් තිබෙනවා මගේ ජීවිතේ. Hallelujah. Hallelujah. We are quality people. ගුණාත්මක භාවයෙන් පූර්ණ සෙනග. Hallelujah. Hallelujah. Say I'm quality. ඔබ කියන්න ගුණාත්මකයි මගේ ජීවිතය. So when you were born again. ඔබ නැවත උත්පාදනය වූ විට. You were born into greatness. ඒ ශ්‍රේෂ්ඨත්වයේ කරයි ඔබ උපත ලැබුවේ. You were born rich. ඔබ ධනවත්ව උපත ලැබුවා. You were born complete in him. උන්වහන්සේ තුල සම්පූර්ණව ඔබ උපත ලැබුවා. You were born a winner. ඔබ ශූරයෙක් ලෙස උපත ලැබුවා. Hallelujah. Hallelujah. You were born more than a conqueror. අතිශයින් ජයලත්ෙක් හැටියට ඔබ උපත ලැබුවා. You were born as an heir to the kingdom of God. දෙවියන් වහන්සේගේ රාජධානියේ උරුමයෙක් හැටියට ඔබ උපත ලැබුවා. Hallelujah. Hallelujah. Are you happy about that? ඒ ගැන ඔබ සතුටු වෙනවද? Some of you don't seem to be happy about that. සමහර අය සතුටු නැහැ. You still try to get what I'm saying. Praise God. මම කියන දේ. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. You are not ordinary. ඔබ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. Hallelujah. Hallelujah. You know the resurrection was to make us special people. උන්වහන්සේ නැවත නැගිට අපි විශේෂ පුද්ගලයන් කරන පිණිසයි. That we would be champions on this earth. මේ ලෝකේ අපි ශූරයන් වෙන පිණිසයි. Jesus was beaten. He was put to shame. යේසුස් වහන්සේව උන්වහන්සේව කුරුසයේ ලැජ්ජාවට පත් කරනු ලැබුවා. People laughed and mocked at him. මිනිස්සු විහිළු තහළු කරා උන්වහන්සේට ඇද කරා. There was so much suffering. පුදුම ලෙස යේසුස් වහන්සේ කුරුසයේ දුක් විඳ. But it was for not for nothing. නමුත් මෙය නිකම්ම නිකං නෙවෙයි කරේ. He was pronounced dead. උන්වහන්සේ මැරිලා කියලා ඔවුන් කිව්වා. But death could not defeat him. නමුත් මරණයට බැරි වුණා උන්වහන්සේව පරාජය කරන්න. He came out victorious. උන්වහන්සේ ජයග්‍රාහිකව එළියට පැමිණියා. He came out victorious. ජයග්‍රාහිකව උන්වහන්සේ නැවත නැගිට්ටා. But do you know that he is coming back? ඔබ දන්නවද උන්වහන්සේ නැවත පැමිණෙන බව? He is coming back. නැවත පැමිණෙනවා උන්වහන්සේ. Hallelujah. Hallelujah.